Once again, a very good morning to all of you. Have you had a good week? Have you had a good week? A beautiful week? Yes. Are you happy this morning? Amen. Can you feel the presence of God? Amen. Hallelujah. You know, the most important thing in our lives are the words that we speak. ඔබ දන්නවද අපගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් කාරණාවක් තමයි අපි කතා කරන වචන. The quality of your life that you live now. ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය depends on the quality of the words that you speak. තීරණය වන්නේ ඔබගේ වචනවල ගුණාත්මකභාවය අනුවයි. You know, many people do not understand this. බොහෝ අයට මේ දේ තේරුම් ගන්න බැහැ. The quality of your life, the quality of your relationships, the quality of your relationship with God and your eternal destiny depends on the words that you speak. ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය ඔබගේ ජීවිතයේ වචනවල ගුණාත්මකභාවය ඔබ ජීවත් වෙන ඒ ජීවිතය තීරණය වන්නේ ඔබගේ සදාකාලික ඉරණම තීරණය වන්නේ ඔබ කතා කරන වචන අනුවයි. So our words are so important. එම නිසා අපගේ වචන ඉතාමත්ම වැදගත්. Do you know that our words do not die? ඔබ දන්නවද අපගේ වචන කවදාකවත් මැරෙන්නේ නැහැ. So that means your words have the power, it will remain forever. Hallelujah. ඒ කියන්නේ ඔබගේ වචන වලට බලය තිබෙනවා සදා කාලයට බලපෑමක් ඇති කරනවා. In Matthew chapter 12 verse 36. Matthew පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ Jesus is saying that you will be judged by every word, you have to give account to every word that you speak. ඔබ විනිශ්චයට පැමිණෙනවා කියලා ඔබ කතා කරන හැම වචනයක් ගැනම. No, look at that. It says on the day of judgment men will have to give account for every idle work that they would speak. Hallelujah. මනුෂ්‍යයන් කියනා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්නට වෙන්නේය. You will have to give account. That means your words will not die. ඒ කියන්නේ ඔබගේ වචන ඔබ කතා කරන දේ මැරෙන්නේ නැහැ. And you will have to give account to every word, and it says every idle word. මෙතන කියනවා හැම නිෂ්ඵල වචනයක් ගැනම. So sometimes we speak words, you know, just we say නිකං කතා කරා. We just say I just said that. But it says inoperative non-working words, even your idle words we will have to give account. ඔබ කතා ඔහේ මෙහේ කතා කරන සියලුම වචන නැත්තම් නිෂ්ඵල වචන සියලුම වචන ගැන ඔබ දෙවියන් වහන්සේට විනිශ්චය දවසේදී ඔබ උත්තර දෙන්න අවශ්‍යයි. So if you have good words, if you speak good words, you can expect your life to go higher and higher. Amen. යහපත් වචන අපි කතා කරනවා නම් අපගේ ජීවිතය ඉහළට ඉහළට එසවෙන්න අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. If you're not happy with your life that you are now, අපගේ ජීවිතය ගැන අපි දැන් සෑහීමකටපත් වෙන්නේ නැත්තම් and you want to see a higher quality of life, ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළට යන්න ඔබට අවශ්‍ය නම් you need to speak better words, better quality words. යහපත් ගුණාත්මක වචන කතා කිරීම ඉතාමත් වැදගත්. You know, that is why the word of God is so important for us. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනය අපට ඉතා වැදගත් වන්නේ. God has given us his word so that we will receive that word and we will be blessed. දෙවියන් වහන්සේ අපට දේ වචනය දීලා තිබෙන්නේ ඒ වචනය අපේ ආත්මයට ලබාගෙන අපගේ ජීවිතය ආශිර්වාද වෙන පිණිසයි. So every time we listen to the word of God, it's an opportunity for us to be upgraded, to be promoted, to be lifted into a higher realm in this life. දේ වචනය අසන හැම වාරයකම ඒ අපට අවස්ථාවක් වෙනවා ජීවිතේ උසස් මට්ටමකට ඉහළ තැනකට එසවෙන්නට. Hallelujah. How many of you want to be upgraded in life? Hallelujah. කීයද කැමති ඉහළ ස්ථානයකට එසවෙන්න ජීවිතේ. So this is your opportunity. මේක තමයි ඔබගේ අවස්ථාව. So change your words. The higher the quality of your words, the higher the quality of your life. Amen. ඔබගේ වචනය ශබ්ද කෝෂය ඔබ වෙනස් කරන්න එවිට ඔබගේ වචනවල ගුණාත්මකභාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළට ඉහළට එසවෙන්න යනවා. Jesus said in Luke chapter 6 verse 45. ලූක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදයේ. He said out of the abundance of the heart the mouth speaketh. ඔබගේ හදවතේ පූර්ණත්වෙන් මුඛය කතා කරනවා කියලා. So that means what you speak is the overflow of your heart or your spirit. ඒ කියන්නේ අපි කතා කරන්නේ අපගේ හදවතෙන් පිටාර ගලන දේ. Hallelujah. Hallelujah. 6:45 please. Out of the abundance of your heart the mouth speaketh. අපගේ හදවතේ පූර්ණත්වයෙන් තමයි අපගේ මුඛය කතා කරන්නේ. For out of the abundance overflow of the heart his mouth speaks. ඒ හදවතේ පිටාර ගලන දෙයින් තමයි අපේ මුඛය කතා කරන්නේ. You know, sometimes we speak words and we think how did that word come out of your mouth? අපි සමහර වචන කතා කරලා හිතනවා කෙසේද මම මේ වචනය කිව්වේ කියලා. It came out of your heart. ඒ ආවේ ඔබගේ හදවතෙන්. That word, those words were stored in your heart. ඒ වචන තිබුණේ ගබඩා කරලා ඔබගේ හදවතේ. Hallelujah. Hallelujah. So your heart is also your spirit. ඔබගේ හදවත කියන්නේ ඔබගේ ආත්මයයි. So every time you listen to the word of God, ඒ වචනයට අහුම්කම් දෙන හැම වතාවකම you receive it. ඔබ ඒ දේ ලබා ගන්නවා. And you receive it into your heart. ඒ හදවතටයි අපි ලබා ගන්නෙ. Let that word be stored in your heart. ඒ වචනය ඔබගේ හදවතේ ඔබ ගබඩා කරගන්න. Colossians 3:16 says කොලොසි පොතේ 3:16 කියවෙනවා. Let the word of God dwell in you richly. දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුල සමෘද්ධිව වාසය කෙරේවා කියලා. Let the word of God come into you. දේ වචනය ඔබ තුලට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. Not just hearing the word. නිකන් මනසෙන් ඇසීම පමණක් නෙවෙයි. Let that word sink into you. ඒ වචනය ඔබ තුලට ගිලෙන්න ඉඩ දෙන්න. And let it go into your spirit. එය කිඳා බසින කල එය ඔබගේ ආත්මයට ඇතුල් වෙයි. Let it find a home in your heart. ඔබගේ හදවතේ ඒ නිවසක් හැටියට වචනයට ඇතුල් වෙන්න ඔබ ඉඩ දෙන්න. It says here, let it dwell in you in richness. Hallelujah. සමෘද්ධිව ඔබ තුල වාසය කෙරේවා දේව වචනය. Let the word of Christ have its home. I love that. Have its home in your hearts. Hallelujah. වහන්සේගේ වචනය ඔබ තුල ඒ වාසය කෙරේවා. Let it live in your spirit. Let it live in your heart. ඔබගේ ආත්මය ඔබගේ හදවතේ දේව වචනයට වාසය කරන්න ඔබ ඉඩ දෙන්න. So that you can take it out when you want it. එවිට අපිට අවශ්‍ය වූ හැම මොහොතකම ඒ වචනය එළියට ගන්න පුළුවන්. Hallelujah. Hallelujah. Hallelujah. Amen. So this is how you win. මෙහෙම තමයි අපි ජය ගන්න ජීවිතය. This is how you become a victor in life. ජීවිතයේ ජයග්‍රාහකයෙකු වෙන්නේ අපි මේ ආකාරයටයි. By giving importance to the word of God. දේව වචනයට වැදගත්කමක් දීම තුලින්. Hallelujah. Hallelujah. So every time you hear the word of God, දේව වචනය අසන හැම අවස්ථාවකදීම you hear the word of God. අපි වචනය අසනවා. You hear the word of God number 1. ප්‍රථමයෙන්ම අපි දේව වචනය අසනවා. Then you receive the word of God. දෙවනුව අපි වචනය ලබා ගන්නවා. Secondly you receive the word of God. දෙවනුව ලබා ගන්නවා වචනය. Which means to believe. ඒ කියන්නේ අපි වචනය විශ්වාස කරනවා. But there's a third thing you must do. තුන්වෙනි දෙයක් තිබෙනවා අපි කළ යුතු. You must apply the word of God. ඒ වචනය අපි ක්‍රියාවට දමන්න අවශ්‍යයි. You need to apply the word of God into your life. ඔබගේ ජීවිතයට අපි වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. Then you can live the word of God. එවිට අපිට පුළුවන් ඒ වචනය තුල ජීවත් වෙන්න. So there are four things. කාරණා හතරක් තිබෙනවා. You hear the word of God. වචනය අපි අසනවා. You receive the word of God. වචනය ලබා ගන්නවා. You apply the word of God. වචනය අපි ක්‍රියාවට දමනවා. And you live the word of God. වචනය ජීවත් වෙනවා. Hallelujah. Hallelujah. Did you get that? ඔබ ඒ දේ අල්ලගත්තද? Shall we try it again? අපි නැවත වතාවක් බලමුද? Let me see you whether you got all these four things. අපි බලමු මේ කාරණා හතර ඔබ අල්ලගත්තද? What is first? What is the first one? You hear the word of God. වචනය අසන්න. It's important to hear. You can have ears but you cannot hear. ඔබට කන් තිබෙන්න පුළුවන් නමුත් ඔබට ඇහෙන්නේ නැතුව තියෙනවා. That's why Jesus said he who has ears let him listen. කන් නැත්තෝ අසවා කියලා යේසුස් වහන්සේ කිව්වේ ඒක නිසායි. It's not because Jesus spoke to deaf people. යේසුස් වහන්සේ කතා කරේ බහිරි අයට කියන එක නෙවෙයි. But he wanted people to pay attention as they hear. උන්වහන්සේගේ කැමැත්තුනේ මිනිස්සු වචනයට අවධානය යොමු කිරීමයි. Second, what is the second thing? දෙවෙනි කාරණාව කුමක්ද? You receive it. වචනය ලබා ගන්න. You got to believe the word. වචනය විශ්වාස කරන්න. It's no point hearing the word. වචනය කොච්චර ඇසුවත් if you don't believe it. ඔබ විශ්වාස කරේ නැත්නම් වචනය. You have to believe the word. වචනය අපි විශ්වාස කරන්න අවශ්‍යයි. Whatever the word says is true, you have to believe the word of God is true. දේ වචනය කියලා ඇති සියලු දේ සත්‍යයි. එම සත්‍ය අපි විශ්වාස කිරීම ඉතාමත් No matter whatever you believed before. ඔබ කලින් ප්‍රථමයෙන් කුමක් විශ්වාස කළත් As the word of God comes to you. දේ වචනය ඔබ වෙතට පැමිණෙන විට You must put aside everything that you have believed before. මීට කලින් විශ්වාස කරපු සියලු දේ අපි පසක තැබීම ඉතා වැදගත්. And you must believe the word. අපි වචනය විශ්වාස කළ යුතුයි. Number 3, you apply the word. තුන්වෙනුව වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. You apply the word. වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. So you hear the word of God on Sunday. අපි ඉරිදා දවසේ වචනය අසනවා. And you apply the word on Monday, Tuesday, Wednesday, Thursday, Friday. ඒ සතිය පුරා සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා අපි වචනය ක්‍රියාවට දමනවා. You don't just hear the word of God and you come next Sunday to hear another word of God. අපි ඉරිදා දවසේ වචනය අහලා නැවත ඊළඟ ඉරිදා පැමිණෙන්නේ නැහැ තවත් වචනයක් අසනවා. You start applying what you have heard and believed into your life. අපි ඒ ඉරිදා අහන වචනය අපි අසලා එය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. You know, that's why the cell groups in our church is so important. ඒක තමයි අපගේ සභාවේ සෛල කණ්ඩායම ඉතාමත් වැදගත් වන්නේ. Because the devil has a way of stealing what you have heard on Sunday. යක්ෂයාට යම් ආකාරයක් තිබෙනවා අපි ඉරිදා දවසේ අසපු දේව වචනය හොරකම් කරන ආකාරය. You know, many times we hear a good word and we say, "Wonderful pastor, you preach so well." But then Monday, Tuesday, Wednesday, as you go into the world, you know that word is no more in your system. අපි ඉරිදා දවසේ දේව වචනය අහලා කියනවා ඉතාමත් අලංකාර දේව වචනයක් දේශනා කරා කියලා සභාපාලකවරයා. නමුත් සතිය පුරා යනකොට අපිට ඒ දේව වචනය අමතක වෙලා තිබෙනවා. So number 1 here, number 2 ප්‍රථමයෙන්ම අසන්න ලබා ගන්න, number 3 apply, තුන්වෙනිව ක්‍රියාවට දමන්න, number 4 you live that word, හතරවෙනියට ඒ වචනය අපි ජීවත් වෙන්න අවශ්‍යයි. You know, when that word becomes a part of you, when that word becomes a dwelling place in your heart, you begin to live the word. Amen. ඒ වචනය ඔබගේ තුල වාසය කරන විට ඔබට ඒ වචනය කරන කොටගෙන ජීවත් වෙන්න පුළුවන්. Then Monday, Tuesday, Wednesday, as you go to the world, එවිට අපි ලෝකයට යනකොට සඳුදා අඟහරුවාද බදාදා, you will not be a victim of the system of the world. මේ ලෝක ආකාරයට අපි ගොදුරක් වෙන්නේ නැහැ. සතිය පුරා, you know, the world has a system of its own. අපි දන්නවා ලෝකයට යම් ආකාරයක් තිබෙනවා, යම් පිළිවෙලක් තිබෙනවා. In the system of the world, people become victims. ඒ ලෝක ආකාරයේ මිනිස්සු ගොදුරකට බත් වෙනවා. We live in a world that is dominated by negativism. Everything that is negative. අපි ජීවත් වෙන ලෝකයේ බොහෝ ඍණවාදී දේවල් පාලනය කරනවා. You know, people think it's normal to get sick. People think it's normal to be failures. මිනිස්සු හිතනවා ඒක සාමාන්‍ය දෙයක් ලෙඩවීම. If you look around in the world, we see problems and problems. මේ ලෝකයේ දැස බැලුවහම බොහෝ ප්‍රශ්නවල මිනිස්සු සිටිනවා. But yet as Christians we are not surprised. නමුත් කිතුනුවන් හැටියට අපිට පුදුමයට කාරණාවක් නෑ. The Lord Jesus says the wickedness of this world will become abundant more and more. Yes, will abound. ඒ කියුවා වචනේ මේ ලෝකයේ ඇති නපුරුකම දිගින් දිගටම වැඩි වෙනවා කියලා. The political system is going to change this world. මේ ලෝකයේ ඇති දේශපාලන ඒ වාතාවරණය ලෝකය වෙනස් කරනවා. However much of good governance will not change this world. ඒ යහපත් කට්ටිය යහපාලනේ ආවත් මේ ලෝකය වෙනස් වෙන එකක් නැහැ. The Lord Jesus said the poor will always be in this world. දේශස් වහන්සේ කිව්වා ඒ දුගී අය දිගින් දිගටම ලෝකයේ සිටී කියලා. But we are called to be overcomers. Hallelujah. Hallelujah. අපි දෙවියන් වහන්සේ කැඳවලා තියන්නේ ජයග්‍රාහකයන් හැටියට කටයුතු කරන්න. We should not be victims in the system of the world. මේ ලෝක ආකාරයේ ඒ ගොදුරක් වෙන්න නෙවෙයි අපිව කැඳවලා තිබෙන්නේ. We are called to be victors over the system of this world. Hallelujah. මේ ලෝක ආකාරයෙන් අපි ජයග්‍රාහකයන් හැටියට නැගිටින්නයි අපිව කැඳවලා තිබෙන්නේ. But you see, many times even Christians are victims of this world system. අපි දකිනවා මේ ලෝක ආකාරයෙන් කිතුනුවන් පවා ගොදුරටපත් වෙලා තිබෙනවා පරාජය. You see Christians also they fall sick. They say, "Oh, pastor, I'm going through under the circumstance. I'm going through this difficult time." බොහෝ කිතුනුවන් කියනවා, "Pastor, මම ලෙඩින් ඉන්නේ. ඒ වගේම මේ අවස්ථාවට යට වෙලා සිටින්නේ කියලා කියනවා." So they are one day up, another day down. එක දවසක් උඩ අනිත් දවසේ පල්ලෙහාට ගිහින්. So pastor goes on holiday and come the people are down. පාස්ටර් නිවාඩුවට ගිහිල්ලා ආවම කට්ටිය පල්ලෙහාට වැටිලා. No, it should not be. ඒ ආකාරයෙන් වෙන්න බෑ. Because we are called to be victors. අපිව කැඳවලා තියන්නේ දෙවියන් වහන්සේ ජයග්‍රාහකයන් හැටියට කටයුතු කරන්න. But it is the word of God that gives you the victory. නමුත් දේව වචනේ තමයි අපට ජයග්‍රහණය දෙන්නේ. It is not your pastor that gives you the victory. ඔබගේ සභාපාලකවරයා නෙවෙයි ඔබට ජයග්‍රහණය ගෙන දෙන්නේ. It is your focus on the Lord Jesus Christ and his word. යේසුස් වහන්සේ කෙරෙහි ඇති අවධානය සහ උන්වහන්සේ දී ඇති වචනය කෙරෙහි ඇති අවධානය කරුණ කොටගෙනයි අපි ජය ගන්නේ. Say I will not be a victim of this society of this system. ඔබ කියන්නේ මේ ලෝක ආකාරයට ගොදුරක් වෙන්නේ නැහැ මම. Say I refuse to be a victim. මම ඒ ගොදුරක් වීම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be a victim. මම ගොදුරක් වීම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be poor. මම දුගීකම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be sick. මම ලෙඩ රෝග ප්‍රතික්ෂේප කරනවා. Because I am a victor. මම ජයග්‍රාහකයෙකු. I am a victor over this world. මේ ලෝක ආකාරයට වඩා මම ජයග්‍රාහකයෙක්. Hallelujah. Hallelujah. You know that's why Jesus came. යේසුස් වහන්සේ පැමිණියේ මේ උදෙසා. That's why Jesus came. යේසුස් වහන්සේ පැමිණියේ මේ උදෙසා. He came so that we would have life. උන්වහන්සේ පැමිණියේ අපි ජීවනය ලබන. That we would have Zoe. Zoe ජීවනය අපි ලබන පිණිස. Which is the higher life. ඒ කියන්නේ උසස් වූ ජීවිතය. Higher life than this world. Hallelujah. Higher than the system of this world. මේ ලෝක ආකාරයට වඩා උසස් වූ ජීවනය. There is a higher life. උසස් ජීවනයක් තියෙනවා. Say to the next person there is a higher life. උසස් ජීවනයක් තියෙනවා කියලා එහා පැත්තේ කියනවා. There is a higher life. උසස් ජීවනයක් තිබෙනවා. Hallelujah. A life without struggles. ඒ පොරබැදීම් නැති ජීවිතයක්. A life without struggles. පොරබැදීම් නැති ජීවිතයක්. You know why are you struggling to make ends meet? ඇයි අවශ්‍යතා සපුරා ගන්න අපි පොරබදින්නේ? Why are you struggling just to put rice and curry on your table? ඇයි ඔබ පොරබදින්නේ කෑම වේලක් ඔබගේ මේසෙ උඩ තබන්න? The father knows how to give his children. පියාණන් වහන්සේ දන්නා උන් වහන්සේගේ දරුවන්ට. Hallelujah. Hallelujah. Your father knows what to give you. පියාණන් වහන්සේ දන්නා ඔබට දෙන්න අවශ්‍ය. And he is the giver of every good gift. සියලු යහපත් දේ දෙන දෙවියන් වහන්සේ උන් වහන්සේ. Hallelujah. Hallelujah. How many of you like good gifts? කී දෙනෙක් කැමතිද යහපත් ත්‍යාගයක් ලබන්න? I like good gifts. මම කැමති යහපත් ත්‍යාගයක් ලබන්න. But my father is the one who gives me the best gifts. තමයි මට හොඳම ත්‍යාගයන් දෙන්නේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. I refuse to be poor. මම දුගීකම ප්‍රතික්ෂේප කරනවා. You don't have to be poor. ඔබ දුගී වෙන්න අවශ්‍ය නැහැ. You know some people has you know who are the poor? Everyone say I am poor. කවුද දුගී කියලා හැවොත් හැමෝම කියනවා අපි දුගී කියලා. They hold the boss. I am poor, please help. මේ එකක් අල්ලගෙන ඉන්නවා මම දුගී මට උදව් කරන්න කියලා. Now as long as you have that mentality. මේ මානසික තත්ත්වයේ තිබෙන තාක්කල් you will never enjoy the blessings of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාද කවදාවත් ඔබ භුක්ති විඳින්නේ නැහැ. Did you hear that? ඔබට ඒ දේ ඇසුණාද? It's your mentality. ඔබගේ මානසිකත්වය තමයි. It is your understanding of the word of God. මේ වචනය තේරුම් ගැනීමයි වැදගත් වන්නේ. You know there are many levels of Christians. කිතුණුවන්ගේ එක එක විවිධ වූ මට්ටම් තිබෙනවා. There are many Christians but බොහෝ කිතුණුවන් සිටිනවා. All of us are in different levels. එක එක අය විවිධ වූ මට්ටම් වල තමයි සිටින්නේ. The Bible says as a child of God. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට. I don't have to be sick. මම ලෙඩ වල රෝගීව සිටින්න අවශ්‍ය නැහැ. Do you know that? ඔබ ඒ දේ දන්නවද? You know, if you check it is Isaiah chapter 33. යෙසායා පොතේ 33 වෙනි පරිච්ඡේදයට අපි ගත්තා. 24 වෙනි පදයේ දෙස බැලුවොත් Isaiah 33 verse 24 33 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ He says and no inhabitant of Zion will say I am sick. Tama ledin yai kisi væsiyek nokiyanne. But yet how many Christians say I am sick and they're proud about it. කී දෙනෙක් කිතුනුවන් මම ලෙඩින් කියලා ඒ ගැන උඩගු වෙනවද? ආඩම්බර වෙනවද? But you know you may ask pastor does it mean that all Christians can live without being sick? ekenne pastor hama kithruwekutuma leda wen nathuwa jeevan wenna puluwan. Emphatically yes they can. Atta washenma ow. But are all Christians without sickness? Namu hama kithruwekma nirogiva sitinawada? No. Neha. Not many. Not many have received the understanding of this scripture. Me te wachane therum ganima boho kithruwan laba gena neha. And the understanding comes by the Holy Spirit. ඒ තේරුම් ගැනීම එලිදරව්වීම පැමිණෙන ශ්‍රද්ධාත්මයන් වහන්සේ It's not by might, it's not by power, it's by the Holy Spirit. බලයෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි ශ්‍රද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙනයි තේරුම් ගැනීම පැමිණෙන. The day the Holy Spirit opens your spirit and gives you understanding. ශ්‍රද්ධාත්මයන් වහන්සේ ඔබගේ ආත්මය විවර කළා ඔබට තේරුම් ගැනීම දුන්න දවසේ You begin to live a life where sickness is far from you. ඔබ ජීවිතයක් ජීවත් වෙන්න යනවා ඒ ලෙඩ රෝග ඔබෙන් ඈත් වෙච්ච. And you'll have a language that is without sickness. Hallelujah. ලෙඩ රෝග වලින් තොර භාෂාවක් ඔබට තිබෙනවා ඒ විතර. But you have to progress there. නමුත් එතන අපි ඉදිරියට යන්න ඉන්නවා. You have to start somewhere. යම් ස්ථානයක අපි සියලු දෙනා පටන් ගන්න අවශ්‍යයි. You have to start first winning those coughs and colds. ඒ කැස්ස හෙම්බිරිස්සාවෙන් ජය ගන්න අවශ්‍යයි ප්‍රථමයෙන්. Then you can progress to later bigger ones, bigger sicknesses. ඊට පස්සේ ඊට වඩා ලොකු ලෙඩ වලින් අපිට ජය ගන්න පුළුවන්. So you get up in the morning and say, I refuse to have coughs, colds and fever. ඔබ උදෑසන නැගිටලා කියන්න මම ප්‍රතික්ෂේප කරනවා ඒ සෙම් ප්‍රතික්ෂාව කැස්ස නැත්තම් උණ කියලා. Hallelujah. Hallelujah. Hallelujah. What you refuse you will not receive. ඔබ ප්‍රතික්ෂේප කරන දේ ඔබට ලබා ගන්න බෑ. If you refuse something in your house. ඔබගේ නිවසේ යම් දෙයක් ඔබ ප්‍රතික්ෂේප කරනවා. If somebody is putting garbage in your house. ඔබගේ ගෙදරට සමහර කෙනෙක් කුණු ඇවිල්ලා දානවා නම් you can refuse to have garbage in your house. ඔබට ඒ දේ ප්‍රතික්ෂේප කළා කියන්න. How many of you allow rubbish in your house from your neighbors? කී දෙනෙක් ඉදදෙනවද අසල් වැසියන්ට ඇවිල්ලා කුණු කසල ඔබගේ නිවසේ දමන්න. But yet the Bible says your body is your house. බයිබලයේ සඳහන් වෙනවා ඔබගේ ශරීරය ඔබගේ නිවසයි කියලා. Hallelujah. Hallelujah. Are you receiving something this morning? ඔබයන් දෙයක් ලබා ගන්නවද මේ? Hallelujah. Hallelujah. See, I'm going to be a victor. ඔබ කියන්න මම ජයග්‍රාහකයෙකු වෙනවා. Hallelujah. You know, last week we learned that Satan comes by words. අපි ගිය සතියේ ඉගෙන ගත්තා සාතන් පැමිණෙනවා වචන කරන කොටගෙන. As he puts doubtful words in your mind. ඒ නිසකකමක් නැති අවිශ්වාස වචන අපගේ මනසේ දැම්මහම If Satan can make you believe his lie Satan සාතන්ට පුළුවන් නම් ඒ ඔහුගේ බොරු අපිට කියලා විශ්වාස කරවන්න Then he will have access into your life එවිට ඔහුට තිබෙනවා ඔබගේ ජීවිතයට අයිතියක් ඇතුල් වෙන්න ඉඩ දෙනවා අපි And whenever Satan makes access into your life සාතන් අපගේ ජීවිතයට ඇතුල් වෙන හැම වාරයකදීම He will make you weak ඔබව දුර්වල කරාවි. He will make you weak in the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල ඔබ දුර්වල කරාවි. You know that is why we see many Christians who are weak in the church. ඒකයි අපි සභාවේ බොහෝ කිතුණුවන් දකින්නේ දුර්වලව. You know many Christians who even cannot come to church on Sunday because the devil has given them some thoughts. බොහෝ කිතුණුවන්ට ඉරිදා දවසේ සභාවට එන්නත් අපහසුයි මන්ද යක්ෂයා යම් යම් සිතුවිලි ඔවුන්ගේ මනසේ දමා ඇත. You know, last week I said the apostle Paul said Satan hindered me. පාවුල් තුමා කියා සිටියා මම ගිය සතියේ ඔබට ඉගැන්නුවා සාතන් මට බාධා කළා කියලා. You know Paul recognized that it was Satan who hindered. You know, some Christians even do not know that it was Satan who hindered. Paul හඳුනාගත්ත සාතන් තමයි ඔහුට බාධා කළේ කියලා. නමුත් සමහර කිතුණුවන් ඒත්තු ගන්නෙත් නැහැ. සාතන් තමයි ඔවුන්ට බාධා කළේ කියලා. You know, they think, have you heard this say? මගේ හිත දුන්නේ නැහැ. I didn't feel like going to church. Some people say, I didn't feel like going to church. කවුද හිත දුන්නේ නැත්තේ? Who didn't allow you? Who prevented you? From getting up in the morning, getting dressed and coming to church. කවුද ඔබට බාධා කළේ උදෑසන නැගිටලා සභාවට එන එකෙන්? Who? කවුද බාධා කළේ? The enemy and you allowed it. විරුද්ධකාරයා තමයි බාධා කළේ ඔබ ඒකට ඉඩ දුන්නා. You know, you have allowed your emotions and your thoughts to control you. ඔබගේ හැඟීම් වලට සිතුවිලි වලට ඔබ ඉඩ දීලා තිබෙනවා ඔබව පාලනය කරන්න. You know, a Christian is someone who surrenders to the lordship of Jesus Christ. කිතුනුවේ කියන්නේ යේසුස් වහන්සේගේ ස්වාමීත්වයට යටත් වෙන කෙනෙක්. So we need to allow ask God the Holy Spirit to control our mind, our thoughts, our body, you know, our emotions. අපි ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි පාලනය කරන්න අපගේ සිතුවිලි, අපගේ හැඟීම්, අපගේ ශරීරය. Hallelujah. Hallelujah. You know, if you don't submit your thoughts අපගේ සිතුවිලි අපි යටත් කරේ නැත්නම් Satan will come and deceive us. සාතන් ඇවිල්ලා අපිව රවට්ටාවි. So it's important that you take responsibility for your thoughts. ඉතා වැදගත් ඔබ වගකීම ගන්න එක ඔබගේ සිතුවිලි ගැන. Hallelujah. Hallelujah. The Bible says offer your bodies as a living sacrifice. බයිබලයේ කියනවා ඔබගේ ශරීර ජීවමාන යාගයන්සේ දෙවියන් වහන්සේට ඔප්පු කරන්න කියලා. Romans chapter 12 verse 1. රෝම පොතේ 12 වන පරිච්ඡේදයේ 15 වන පදයේ. It says offer your bodies. ඔබගේ ශරීරයන් පූජාවක් ලෙස දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. Who is he speaking to? කාටද උන්වහන්සේ කතා කරන්නේ? Romans 12 verse 1. රෝම පොතේ. It says I appeal to you therefore brethren, I beg of you in the mercy of the God to make a decision dedication of your can I have the just King James please King James to offer your bodies as a living sacrifice. Now who? The Holy Spirit is telling whom? කාටද ශ්‍රාත්මයන්න් වහන්සේ මේ දෙය කියන්නේ? I beseech therefore the mercy of God, present your bodies as a living sacrifice. නුඹගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට. Who is he telling? කාටද මේ දෙය කියන්නේ? Telling us. අපට කියන්නේ. So he is telling us to offer your body. අපට කියනවාද දෙවියන් වහන්සේ ශාරීරිය උන්වහන්සේට ඔප්පු කරන්න කියලා? So your body is not you. ඔබගේ ශරීරය ඔබ නෙවෙයි. It is telling your spirit. ඔබගේ ආත්මයට තමයි දෙවියන් වහන්සේ කියන්නේ. It is telling your spirit, come on, take charge of your body. Amen. ඔබගේ ආත්මයට කියනවා දෙවියන් වහන්සේ ඔබගේ ශරීරය ගැන ආධිපත්‍ය ගන්න කියලා. Hallelujah. Hallelujah. Bless the Lord, oh my soul. දෙවියන් වහන්සේගේ ප්‍රාණය. Yeah, there's another verse. We sing that song. Bless the Lord, oh my soul. අපි ගායනා කරන දෙවියන් වහන්සේ මාගේ ප්‍රාණයට ආශිර්වාද කෙරේවා. නෑ, මාගේ ප්‍රාණය දෙවියන් වහන්සේට ආශිර්වාද කරයි. Who is it telling? කාටද මේ කියන්නේ? It is telling your spirit. Your spirit is saying, bless the Lord. අපේ ආත්මය කියනවා my soul වහන්සේට ආශිර්වාද වේවා. Hallelujah. So your real you is your spirit. ඔබ සැබෑ ඔබ ඔබගේ ආත්මය. Hallelujah. Hallelujah. So with your spirit you take charge. ඔබගේ ආත්මෙන් ඔබ ආධිපත්‍ය ගන්නවා. You take charge of your thoughts, you take charge situili, your emotions, ඔබගේ හැඟීම්, and you submit to the word of God. දේ වචනයට අපි යටත් වෙනවා. Hallelujah. Hallelujah. Amen. Amen. Are you learning something this morning? ඔයම් දෙයක් ඉගෙන ගන්නවද මේ උදෑසන? Last week I explained how the enemy in 1 Peter chapter 5 8 it says the devil your adversary is like a roaring lion. අපි ගිය සතියේ seeking someone to devour. අපි ගිය සතියේ ඉගෙන ගත්තා විරුද්ධකාර වූ යක්ෂයා ගොරවන සිංහය කුමෙන් කවරකු ගිලම් දෝහොයි සොයමින් ඔබම ඔබ ඇවිදිනවා කියලා. Now it says like a lion. The devil is not the lion. The lion is the lion of Judah. Hallelujah. යක්ෂයා සිංහය නෙවෙයි සිංහයෙක් වගේ කියලා කියනවා. Our Lord is the lion. Hallelujah. අපේ දෙවියන් වහන්සේ තමයි සිංහයා. But he is trying to be like a lion. නමුත් සාතන් හදනවා සිංහයෙකු වගේ වෙන්න. And he is seeking whom he can devour. කාව ගිලගන් දෝ කියලා හොයමින් සිටිනවා. And last week I explained how the lion attacks a herd. ගිය සතිය අපි ඉගෙන ගත්තා කොහොමද සිංහයා ඒ රැළට පහර ගහන්නේ කියලා. He will first try to panic, put panic in the herd. ඉස්සෙල්ලම සිංහයා කරන්නේ බිය උපදවනවා ඒ රැළ ඉදිරියේ. කලබල ගෙනෙනවා. He will bring make some noises. සිංහයා සද්ද දාලා කැළඹීමක් ඇති කරනවා. And the weak one will suddenly get panic and run away from the herd. ඒ දුර්වල සතා ඒ රංචුවෙන් රැළෙන් පිටත් වෙලා දුවනවා. This is the same strategy the enemy uses. යක්ෂයාත් පාවිච්චි කරන උපාය මාර්ගය මේ දෙමයි. In the lives of Christians. කිතුරුවන්ගේ ජීවිතේ. Something happens in their life. ඔවුන්ගේ ජීවිතේ යම් දෙයක් සිද්ධ වෙනවා. They hear something. යම් දෙයක් ඇසෙනවා ඔවුන්ට. They hear something. යම් දෙයක් ඔවුන්ට ඇසෙනවා. And suddenly they panic. එකපාරට ඔවුන් කලබල වෙනවා. They say, oh God doesn't love me. දෙවියන් වහන්සේ මට ප්‍රේම කරන්නේ නැහැ. Pastor doesn't care. සභා පාලකතුමා මං ගැන සලකන්නේ නැහැ. My cell leader doesn't care. මගේ සෛල නායකයාත් මං ගැන සලකන්නේ නැහැ කියලා ඔවුන් හිතනවා. And you are isolated. ඒ පාර තනිවම වෙන් වෙනවා. Your panic causes you to make wrong decisions. ඒ ඔබගේ ඒ කලකිරීම කලබල වීම කරන කොටගෙන ඔබ වැරදි තීරණ ගන්නවා. So Satan is looking for that person whose faith is weak. සාතන් බලා සිටින්නේ ඒ දුර්වල ඇදහිල්ලක් ඇති පුද්ගලයා දෙසයි. You know God is seeking those who are faith is strong. දෙවියන් වහන්සේ බලාගෙන සිටවා ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින අය ගැන. Satan is looking for that weak faith person. සාතන් බලාගෙන සිටින්නේ කාගේ ඇදහිල්ල දුර්වලයිද කියලා. So it's so important for us to build our faith up. ඉතා වැදගත් කාරණාවක් තමයි අපගේ ඇදහිල්ල ගොඩනගා ගැනීම. The Bible says we have to grow in faith. බයිබලයේ කියනවා අපගේ ඇදහිල්ල වර්ධනය කරගත යුතුයි. God is not going to do that for you. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් මේ දේ කරන්නේ නැහැ. Your pastor is not going to do that for you. සභාපාලකතුමා ඒක අපි වෙනුවෙන් කරන්නේ නැහැ. It is your responsibility to grow in faith. ඔබගේ වගකීම තමයි ඇදහිල්ලෙන් වර්ධනය වීම. Hallelujah. Hallelujah. So when you grow in faith, ඔබ ඇදහිල්ලෙන් වර්ධනය වෙන විට you become a challenge, a threat to the devil. ඔබ අභියෝගයක් වෙනවා සාතන්ට. But if your faith is weak, ඔබගේ ඇදහිල්ල දුර්වල නම්, you become an easy victim for the devil. ලෙහෙසියෙන් ගොදුරකට පත්වෙනවා සාතන්ගේ නැතයි. Hallelujah. Do you see how important the word of God is in your life? දේව වචනය ඔබගේ ජීවිතයේ කෙතරම් වැදගත්ද කියලා ඔබට දකින්නවා. That's why you need to go home and study the word of God. ඒක නිසායි තමයි අපි නිවසට ගිහිල්ලා දේව වචනය අධ්‍යයනය කළ යුත්තේ. Listen to the word of God again and again. වචනය දේව වචනය දිගින් දිගටම අසන්න. You know, don't think you're too busy for that. ඔබ හිතන්න එපා ඔබ කාර්ය බහුල වැඩි කියලා ඒක. Don't think you're too busy for that. ඒක කරන්න ඔබ කාර්ය බහුල වැඩි කියලා ඔබ හිතන්න එපා. Because to be victor in the affairs of the world, මේ ලෝකේ කාරණා තුල ජයග්‍රාහකකු වෙන්න නම් you need to be strong in the word. වචනය තුල ඔබ ශක්තිමත්ව සිටිය යුතුයි. Or else your life will always be the same. නැත්නම් ඔබගේ ජීවිතයේ ඒ ආකාරයෙන්ම up and down up and down up and down. උඩට පල්ලහැට යන ජීවිතයක්. And you are in the same level. ඔබ ඒ ස්ථැනම සිටින්න යනවා. The same old problems. එකම මට්ටමේ එකම ප්‍රශ්නය තුල. The same old issues. හැමදාම එක ප්‍රශ්නෙමයි. The same situations. හැමදාම එකම දෙයකට මුහුණ දෙනවා. Only thing is you are getting older and older. එකම දෙයයි වෙනස ඔබ එන්න වයස්ගත වෙනවා. Hallelujah. Are you getting older? ඔබ වයස්ගත වෙනවද? As you get older you must get sweeter. Hallelujah. ඔබ වර්ධනය වෙන්න වයස්ගත වෙන්න ඔබ වඩා මිහිරි විය යුතුයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So the Lord is seeking for them that has faith. දෙවියන් වහන්සේ සොයන්නේ ඇදහිල්ල ඇති අයයි. The Luke 18 verse 8 quickly. ලූක් පොතේ 18 වන පරිච්ඡේදයේ 8 වන පදයේ කියනවා. Luke 18 verse 8 Jesus is explaining about the importance of prayer. Yesus wahanse vigraha karana yaaknyave wedagath kam gen. He says men ought to always pray and not faint. Manushya digin digatama yaaknya kala yutui. You know, how is your prayer life? Kohomada obage yaaknya jeevithaya? You know, some Christians do not pray. සමහර කිතුනුවන් යාඥා කරන්නේ. But yet they expect God to do wonderful things. නමුත් බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේට අනර්ග දේවල් කරන්න. But the Bible says you ought to always pray. බයිබලයේ කියනවා ඔබ නිරන්තරයෙන්ම යාඥා කළ යුතුයි. Verse 8 says I tell you that he will avenge them speedily. Can I have the amplified for that? ලූක් 18 8 වෙනි පදයේ කියනවා. So when you pray the promise is that God will come quickly speedily. ඔබ යාඥා කරන විට උන්වහන්සේ කියනවා ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ට කරනවා කියලා. And look at that he will defend and protect and avenge them speedily. ඔබ දෙවිය අපි යාඥා කරන විට දෙවියන් වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරනවා ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරනවා වහාම. Hallelujah. Avenge, that means he will fight for you. Hallelujah. උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. Hallelujah. You don't have to fight the devil. ඔබට අවශ්‍ය නැහැ යක්ෂයව සටන් කරන්න. Many people are fighting the devil. බොහෝ දෙනා යක්ෂයව සටන් කරනවා. It's a waste of time. කාලය නාස්ති කිරීමක්. You know the devil wants to wear you up. He wants to make you tired by fighting with him. යක්ෂයාගේ කැමැත්ත ඔබව මහන්සියට ගෙනෙන්න ඔබව වියවට පත් කරන්න ඔබත් සමග සටන් කිරීම. The devil is already defeated. යක්ෂයා දැනටමත් පරාජිතයි. Hallelujah. Hallelujah. Let God deal with the devil. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න යක්ෂයාත් එක්ක සටන් කරන්න. You continue to pray and hold on to the word of God. ඔබ දිගින් දිගටම යාඥා කරන්න දේව වචනය තදින් අල්ලා සිටින්න. He says however when the son of man comes will he find faith on this earth? නමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළවේ ඇදහිල්ල සම්භවේදයි යේසුස් වහන්සේ කියා සිටියා. That's a question mark. එතන ප්‍රශ්නාර්ථ ලකුණක් තිබෙනවා. If Jesus comes today will he find faith in you? යේසුස් වහන්සේ අද දවසේ පැමිණියා නම් ඔබ තුල ඇදහිල්ල උන්වහන්සේ හොයාගනීද? Hallelujah. Hallelujah. Will he find faith in you? ඔබ තුල ඇදහිල්ල සොයාගනීද යේසුස් වහන්සේ පැමිණියා නම්? Wait a minute Lord let me build my faith and come. ඔබ කියන්නේ යනවද ස්වාමිනී පොඩ්ඩක් ඉන්න මම ඇදහිල්ල ගොඩනගාගෙන එන්නම් කියලා. I will have a dose of faith and come. මම ඇදහිල්ල පොඩ්ඩක් උගුරක් බීලා එන්නම්. Hallelujah. Hallelujah. It is our responsibility to grow in faith. අපගේ වගකීම තමයි ඇදහිල්ලෙන් වර්ධනය. Hallelujah. And we are giving you tools. We are giving you the word. We are giving you everything that you need for you to grow in faith. අපි වචනය දෙනවා ඔබට සියලු යුද ආයුධ උපකරණ ඔබට දෙනවා ඇදහිල්ල තුලින් වර්ධනය වෙන පිණිස. So that you have no excuse. ඔබට එතකොට නිදහසට කාරණා. You can't go and say, "Oh, but I was in this church and Pastor Roshan didn't train me in faith." ඔබට කියන්න බෑ නිදහසට කාරණාවක් හැටියට මම මේ සභාවේ හිටියේ මට පාස්ටර් රොෂාන් උගන්වුවේ නැහැ ඇදහිල්ල කියලා. I tell you in this church මේ සභාවේ ඔබව අපි පුහුණු කරනවා. We equip you ඔබව සන්නද්ධ කරනවා. To make you a victor. Amen. ඔබ ජයග්‍රාහක යෙකු කරන පිණිස. Oh the system of this world. මේ ලෝකයේ ආකාරයට එරෙහිව. But it's up to you. නමුත් ඒක තියන්නේ ඔබගේ. It's up to you to receive it and put it to work. ඔබේ දේ ලබාගෙන ඔබේ දේ ක්‍රියාවට දැමීම ඔබේ යතේ තිබේ. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise the Lord. Hallelujah. So Satan is not a problem for us. සාතන් අපට ප්‍රශ්නයක් නොවේ. The Bible says he is defeated. බයිබලයේ කියනවා සාතන් පරාජිතයි. And God has placed us higher than the devil. සාතන් අපිව යක්ෂයට වඩා ඉහළ තැනක තබලා තිබෙන්නේ. Do you know that you are in a higher position than the devil? ඔබ දන්නවද ඔබ යක්ෂයට වඩා ඉහළ තැනක සිටින්නේ කියලා? Hallelujah. Hallelujah. You know many Christians when anything happens they say it is the devil. බොහෝ කිතුරුවන් යම් දෙයක් වුණාම කියනවා යක්ෂයා කියලා එක්ක. They forget to do something. ඔවුන්ට යම් දෙයක් කරන්න අමතක වෙනවා. Let's say they forget to put the light off in the cooker off. ඔවුන්ට කුකර් එකේ උයනේ කුකර් එකේ ලිපේ බත්හැලිය and the බත්හැලිය ගෙස් බත්හැලිය පිච්චෙනවා and they say it's a devil. Rice gets burnt. එතකොට කියනවා යක්ෂයා කියලා. You know it is your you have not used the wisdom that God has given you. දෙවියන් වහන්සේ දීලා ඇති ප්‍රඥාව ඔබ පාවිච්චි කළා නෑ. It is nothing to do with the devil. යක්ෂයාට සම්බන්ධ නෑ මේක. Hallelujah. Hallelujah. You know God has given us everything that we need to be victors in life. ජීවිතේ ජය ගන්න පිණිස දෙවියන් වහන්සේ අපට සියලු දේ දීලා ඉවරයි. He has given us the Holy Spirit. සුදාත්මයන් වහන්සේ දීලා තියන්නේ දෙවියන් වහන්සේ. And he lives in us. Hallelujah. වහන්සේ අපි තුල වාසය කරනවා. He lives in us. වහන්සේ අපි තුල වාසය කරනවා. The same spirit that raised Jesus from the dead. යේසුස් වහන්සේ මරණයෙන් නැගිටවා වූ එම ආත්මයම. He has given us the word. වහන්සේ අපට වචනය දීලා තිබෙනවා. Now I want you to look at another verse before we close. 1 Corinthians 1:9. අපි 1 කොරින්ති 1:9 වන පදයට. Now this is a wonderful verse. අන්ත අලංකාර බයිබල් පදයක්. You catch this if you catch the revelation of this word. ඔබ මේ වචනේ එලිදරව් ඔබ ලබා ගන්නවා. I tell you your life will be never be the same. ඔබගේ ජීවිතේ කවදාකවත් ඒ ආකාරයෙන්ම තිබෙන්නේ යන්නේ නැහැ. Hallelujah. Hallelujah. Look at this verse. 1 Corinthians 1:9. 1 කොරින්ති 1:9. He says God is faithful. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. The word faithful means reliable, trustworthy. විශ්වාසවන්තයි කියන්නේ උන්වහන්සේ කෙරෙහි අපිට යැපෙන්න පුළුවන් උන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්. We can trust in God. දෙවියන් වහන්සේව අපිට පුළුවන් විශ්වාස කරන්න. He's a loving father. උන්වහන්සේ ප්‍රේමණීය පියෙක්. We can trust in he's reliable. උන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන් උන්වහන්සේ කෙරෙහි යැපෙන්න පුළුවන් අපට. Hallelujah. Hallelujah. And then said by him you were called into fellowship. Christus wahanse tulin deviyan wahanse karana kota gena unwahanse samaga sahabhagitwayata api kandawala tibenawa. You are called into fellowship by God. Deviyan wahanse visin apiwa kandawala tibenawa unwahanse samaga sahabhagitwaya udesa. Fellowship with his son Jesus Christ. Unwahansege prutya Yesus wahanse samaga sahabhagitwayata. So when you receive Jesus as your Lord and Savior. Yesus wahanse apage jeevithaye swamiya hatiyata api labuwahama. God gave you his son to fellowship with you. Deviyan wahanse unwahansege පුත්‍රයා දුන්න අපිට සහභාගීත්වයේ දරණ පිණිස. Now that word fellowship means ඒ සහභාගීත්වය කියන්නේ is participation or companionship. පංගුකාරත්වය දෙවියන් වහන්සේ සමග. It also means oneness. ඒ කියන්නේ එක්ව සිටීම, ඒකත්වයෙන් සිටීම. So that means that God gives his Holy Spirit, the Spirit of Jesus to partake with him. දෙවියන් වහන්සේ ඒ යේසුස් වහන්සේගේ එම ආත්මයම අපිට දෙනවා උන්වහන්සේ සමග පංගුකාරත්වයේ දරණ පිණිස නැත්නම් උන්වහන්සේ සමග එක්ව වාසය කරන පිණිස. So that means that Jesus and I become one. ඒ කියන්නේ යේසුස් වහන්සේත් මමත් එක ඒකකයක් බවට පත් වෙනවා. I commune with him. උන්වහන්සේ සමග මම සම්නිවේදනය කරනවා. I have partnership with him. උන්වහන්සේ සමග පංගුකාරත්වයේ දරනවා මම. Everything I do he is with me. මා කරන සියලු දේ තුළ උන්වහන්සේ මාත් එක්කයි. In my business he is my partner. කටයුතු වල උන්වහන්සේ මාගේ පංගුකාරත්වයේ දරනවා මා සමග. In my family life he is my partner. මාගේ ජීවිතය තුළ උන්වහන්සේ පංගුකාරත්වයේ දරනවා. He is one with me. උන්වහන්සේ මා සමග එකතුව එක්ව එක ඒකකයක් ලෙස කටයුතු කරනවා. Jesus and I have become one. යේසුස් වහන්සේත් මමත් එක් වෙලා. He's not different from me. මට වඩා උන්වහන්සේ වෙනස් නැහැ. You know, sometimes we say, when we say the Holy Spirit is in us, අපි ශුද්ධාත්මයන් වහන්සේ මා තුල කියලා අපි කියන විට, see, the Holy Spirit is the Spirit of the Father and the Spirit of Jesus. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ පියාණන් වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ ආත්මයයි. So when we say the Holy Spirit lives in me, අපි කියවහම ශුද්ධාත්මයන් වහන්සේ මා තුල වාසය කරනවා කියලා. You know, sometimes we have a picture that the Holy Spirit is somewhere in me, seated and waiting. අපර පින්තූරයක් තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල යම් තැනක වාඩි වෙලා ඉන්නවා කියලා. It is not that way. ඒ ආකාරයෙන් නෙවෙයි. The Holy Spirit is the Spirit of God. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. His spirit and my spirit are mingled together. උන්වහන්සේගේ ආත්මයයි මගේ ආත්මයයි එකට මිශ්‍ර වෙලා තිබෙනවා. The Bible says he is joined to the Lord is one in spirit. බයිබලයේ කියනවා උන්වහන්සේ සමග එකතු වෙලා ඉන්න කෙනා එක ආත්මයක් කියලා. So Jesus, the spirit of Jesus is the Holy Spirit and I become one. ඒ යේසුස් වහන්සේගේ ආත්මය සහ මම එක එකකයක් වෙලා. So everywhere I go, Jesus is with me. මම යන යන හැම තැනම යේසුස් වහන්සේ මා සමගයි. When I speak, he speaks. මම කතා කරන විට උන්වහන්සේ කතා කරනවා. When I lay hands, he lays hands with me. මම අත තබන කල උන්වහන්සේ අත තබනවා මා සමග. That's why he says, you shall lay hands on the sick and the sick shall recover. මම ඒකයි කිව්වේ ඔබ අත තබන කල ඒ ලෙඩ අය සුව වෙනවා කියලා. So I'm called into fellowship with Jesus. මම කැඳවල තියන්නේ යේසුස් වහන්සේ එක්ක සහභාගීත්වය ගන්න පිණිස. Jesus is not separated from me. සුවහන්සේ මාගෙන් වෙන් වෙලා නැහැ. He's in me now. උන්වහන්සේ සිටින්නේ නැහැ. He and I are one. Hallelujah. උන්වහන්සේ සමගත් එක එක කියන්නේ. I can commune with him. මම උන්වහන්සේ සමග සම්නිවේදනය කරන්න පුළුවන්. He's with me all the time. උන්වහන්සේ නිරන්තරයෙන්ම මා සමගයි. He will never leave me nor forsake me. උන්වහන්සේ මාව කවදාවත් අත්හරින්නේ නැති දෙවියන්. Hallelujah. Hallelujah. This is the life that God has called us to live. උන්වහන්සේ කැඳවලා තියන්නේ මෙවැනි ආකාරයේ ජීවිතයක් අපේ ජීවත් වෙන්න. How can you be defeated now? ඔබ කෙසේද පරාජිත වෙන්න? How can you be a failure? ඔබ ජීවිතේ කෙසේද පරාජිත වෙන්න පුළුවන්? But the understanding has to come. නමුත් වචනේ තේරුම් ගැනීම පැමිණෙන්න. The mentality has to be there. ඒ මානසිකත්වය අවශ්‍යයි. That every morning you get up with the mentality that Jesus is with me. ඒ මානසිකත්වෙන් අපි හැම උදෑසනකම නැගිටින්න අවශ්‍යයි යේසුස් වහන්සේ මා සමගයි කියලා. Every challenge that I face, he is with me. මම මුහුණ දෙන හැම අභියෝගයක් තුලම යේසුස් වහන්සේ මා සමගයි. Hallelujah. When I leave the house, he is going with me. මම නිවසෙන් පිට වෙනකොට උන්වහන්සේ මා සමග යනවා. When I get into the vehicle, he is inside with me. වාහනයට මම ඇතුල් වෙනකොට උන්වහන්සේ මා සමග ඇතුලේ සිටිනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. And I am a success every time. Hallelujah. මම නිරන්තරයෙන්ම සාර්ථකයි. I am not trying to be success. මම සාර්ථක වෙන්න උත්සාහ දරනවා. I am not trying to be a success. මම සාර්ථකත්වය ලබන්න උත්සාහ දරනවා. I am not trying to be rich. මම ඒ ධනවත් වෙන්න උත්සාහ දරන කෙනෙක් නෙවෙයි. I am already a success. මම දැනටමත් සාර්ථක පුද්ගලෙයි. Because he lives in me. මන්දුන් වහන්සේ මා තුල ජීවත් වෙන නිසා. He has called me to fellowship with him. උන්වහන්සේ මාව කැඳවලා තියෙන උන්වහන්සේ සමග සහභාගීත්වයට. Now when you have that revelation, your prayer life becomes so easy. ඔබගේ යාඥා ජීවිතය ඉතාමත් පහසු වෙනවා. You know, some people say, Pastor, when I pray, I don't feel God is with me. මම යාඥා කරන විට මට දැනෙන්නේ නැහැ දෙවියන් වහන්සේ මා සමගයි කියලා සමහර අය කියනවා. You don't need a feeling. He is in you. Hallelujah. ඔබට හැඟීමක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඔබ තුලයි. You are called into partnership with the Lord Jesus Christ. ඔබ කැඳවල තියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පංගුකාරත්වයේ දරන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. He is closer than anyone else in your life. ඔබගේ ජීවිතයට වෙන කිසි කෙනෙකුට වඩා දෙවියන් He's closer than your husband, he's closer than your wife. ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාවට වඩා දෙවියන් වහන්සේ ඔබට සමීපයි. He's with you all the time. නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ ඔබ සමගයි. But many have not realized that. බොහෝ අය ඒ දේ තේරුම් අරගෙන. They're looking for God. ඔවුන් දෙවියන් වහන්සේව සොයනවා. They're crying out to God. ඔවුන් දෙවියන් වහන්සේට මොර ගසනවා. They're begging to God. ඔවුන් බගයත්ව ඉල්ලා සිටිනවා. But he's in you. Hallelujah. දෙවියන් වහන්සේ ඔබ තුලයි. And he's called you into fellowship. උන්වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා සහභාගී වෙන්න. Hallelujah. Are you blessed this morning? මේ උදෑසන ඔබ ආශිර්වාද ලැබුවා. Shall we stand up and just lift our hands to heaven? අපි නැගී සිටින ස්වර්ගයේ දෙස අපගේ ඇස් Acknowledge Jesus is in you. යේසුස් වහන්සේ ඔබ ඒ තුලයි. Hallelujah. උන්වහන්සේ ඔබ තුලයි. Morning. මේ උදෑසන Your faith is lifted up to a new level. The anointing of God is taking you high. දෙවියන් වහන්සේගේ ආලේපය කරන කොටගෙන ඔබ ඉහළ ස්ථානයකට ගෙන යනවා. And And many of you, you're going to see changes this week. Changes in your life. Hallelujah. And I say, you're not going to be a victim anymore. Because the Lord has made you a victor. Keep receiving this word. Keep speaking the word. And you'll never be a failure. Say, I'm not a failure. I'm never a failure. I'm never a failure. I'm never a failure. Hallelujah, I'm never a victim. Lift up your hands, I'm going to bless you this morning. Now may the grace of our Lord Jesus Christ and the love of the Father and the fellowship, the sweet fellowship of the Holy Spirit, the partnership be with you now. I bless you now. May the anointing of God rest upon you now. May it rest upon your family. May you be blessed this week as never before. I declare increase in your life now. I declare glorious fortunes in your life. Your children are blessed. And your children's children are blessed. May the Lord bless you going out and coming in. May you prosper greatly. May the peace of God be rich in your heart. And the joy of the Lord be your strength. In Jesus' name. God bless you. Have a wonderful week.